අපේ ආණ්ඩුව අප රටට විරුද්ධව මේ ගේන යෝජනාවට අස්සම දාලා කොටස්කාරයෝ වෙලා තියෙනවා. ඒකෙන් මොකද වෙලා තියෙන්නේ? මේ යෝජනාව සත්‍ය යෝජනාවක් කියන තැනට ගේන්න උදව් වෙලා තියෙනවා. මේ යෝජනාව අසත්‍ය යෝජනා. කරුණු එක්රස් කරනකොට ඒ කරුණු ඉදිරිපත් කරපු ඇයට අවුරුදු 20ක් ආරක්ෂාවක් දුන්නා. කිසිම ප්‍රශ්නයක් ඒගොල්ලන්ට විරුද්ධව මතු කරන්න බෑ කියලා. එහෙම ආරක්ෂාවක් දුන්නාම අපි දන්නවා සාවියේ මේ චෝදනා එල්ල කරනවා. ඒවා ඔප්පු කරන්න තියෙනවා. ඔප්පු කිරීමේදී අරස් ප්‍රශ්නවලට උන දෙන්න තියෙනවා. නමුත් මේ දරුස්මන් කොමිෂමින් පටන් අරගෙන සකස් කරපු යෝජනාව තුළ ඇතුල් කරලා තියෙන කරුණු සම්බන්ධව එහෙම මුකුත් කෙවෙන්ද ඉඳ දීලා නැහැ.